ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. විස්තර දේශනාවල් මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. අද මේ විශාල සිල්පිරිස ඇතුළේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපාන සති කර්මස්ථාන භාවනා වඩන විශාල පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. බොහෝ කාලයක් ආනාපාන සතියේ දිනු කළ එවැගේම මේ තේරුම් දැනගෙන සිටින බොහෝ පින්වත්න් අද මේ ධන පිරිසේ සිටිනවා. විශේෂයෙන් නියත පෙර ජීව වර්ගයේ අදලනි ඉඳුවක් මොර 15ක් බොහෝ දවසක මේ ධන ශාලාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව පැහැදිලි කමන හැඳින්වීමේ දේශනාවක් කරන්න යෙදුණා. ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙන භාවනා කර්මස්ථාන 21 ගැන දෙති හැඳින්වීමක් එදා කරන්න යෙදුණා. ඒ භාවනා කර්මස්ථාන 21 එකක් එකක් වාසා නිවන් දොරට වෙන හැටි පැහැදිලිුණා. එයින් පළමුවෙනි නිවන් දොරට තමයි ආනාපාන සති කර්මස්ථාන භාවනාව. ආනාපාන සති කර්මස්ථාන භාවනාව සතර සතිපට්ඨාන භාවනා අතරින් පළමුවෙන් යම් දෙයකින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවටයි අයිති වන්නේ. ආනාපාන සති කර්මස්ථාන භාවනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පමණක් නෙමෙයි නබුදු සූත්‍ර දේශනාවන් නිදේශනා සම්ස්කරව දේශනා කළ භාවනා මාර්ගයක්. විශේෂයෙන් විනය පිටකයේ දේශනා කළ භාවනා අතරින් පළමෙන් යම් දෙයක් ගැනන්නේ ආනාපාන සති භාවනාවයි. එවැගේම සූත්‍ර පිටකයේ ඉතා සම්ස්කරව මේ ආනාපාන සති කර්මස්ථානය විස්තර කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේන සතිපට්ඨාන සූත්‍රය, කායගතමේ ආනාපාන සති සූත්‍රය, එවැගේම සංයුක්ත නිකායේන ආනාපාන සති සංයුක්තය, දීඝ නිකායේන මේ මහා සතිපට්ඨාන සූත්‍රය, උරණි දුහ සූත්‍රයන්හිදී ආනාපාන සති කර්මස්ථාන භාවනා ගැන විස්තර දේශනා කළා කියනවා. ඒකම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලතම ආනාපාන සතියේ දේශනා කළේ ලෝක පහළ නිවඳාරණ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ සඳහා පාදක කරගන්නා මූල කර්මස්ථානයේ නිසයි. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවසේ යාකිනි මහ ගෝමන මුල නැගෙනහිර දිග්භාගයේ බලා වැඩ ඉඳගෙන චතුරාංග සමන්වාගත විජය අධිෂ්ඨානයේ යෙදී භාවනා කර්මස්ථාන වශයෙන් ගත්තේ ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි. මේ පිළිතුරු තුන අසා දැනගෙන ඇද්දී උන්වහන්සේ බුදු වෙන ජාතියේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වශයෙන් ඉඳදී මාස 5ක් ජීවත්වන හරියටම වක්කොර 15ක් පුරව දරදේ සියම රජු ගන් ඇතුළු විශාල පිරිසක් ඉතා උසස් ලෙස වක්මඟුලක් පවත්වන වෙලාවේ දඹගස්සෙදෙනි කයනගතව ශාත්ලතක් වූ මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන කවර කෙනෙකුගේවත් උපදේශයක් නැතුව ආනාපාන සති භාවනාව දිනුම් කරන්න පටන් ගත්තා. ඒ කුමාරයන් වහන්සේට දින වේලාවකදී ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ඥානය ලබා ගැනීමට පුළුවන් වුණා. මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ ඉතා ලදරු වියදී පවා ආනාපාන සති භාවනාව පුරුදු කරගන්න සමර්ථ වුණේ දීර්ඝ සංසාරයේදී උන්වහන්සේ මේ ආනාපාන සති භාවනාව බෞද්ධ කෘතවාසයෙන් ජීුණු කරගෙන තිබුණ නිසායි. ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ බෝධි සම්භාරයේ පුරණ කාලයේ පංලක්ෂ 12000 විදිහක් නමක් තරම් බුදුරජාන් වහන්සේලා දකින්න ලැබුණා. පංලක්ෂ 12000 විදිහක් නමක් පමණ බුද්ධ ශාසනවලදී උන්වහන්සේ බණ අසලා තිබුණා, ධම් ජීවත් තිබුණා, භාවනා කළා තිබුණා. ඒ හැම බුද්ධ ශාසනයකදීම උන්වහන්සේ මේ භාවනා කර්ම ගැන විශේෂ අවබෝධයක් ලබාගෙන තිබුණා. මේ නිසා බුදු වෙන ජාතියේදී පස්වන ගෞතම බෝධිසත්වයන් වහන්සේට මේ භාවනා පිළිබඳව විශේෂ දැකීමක් තිබුණා. එනිසා බෝධි මූලයේදී තවත් බුද්ධ කර්මස්ථාන භාවනා සිදෙද්දී ආනාපානසති කර්මස්ථාන භාවනාවම උන්වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඒ ආනාපානසති භාවනාවට සිත යොදලා ප්‍රාස වේලාවකින් උන්වහන්සේට පුළුවන් වුණා ආනාපාන ධ්‍යාන හතරම උපදවන්නට. ආනාපාන ධ්‍යාන හතරම උපදවා ගන්න මොහොතේදී උන්වහන්සේගේ පූර්ව වාසනා බණයෙන් රූපාවචර චතුර්ථ ඥානයට සම්බන්ධන කොටම පූර්වේ නිවාසානුස්මෘති ඥානයෙන් උතුම් අභිඥාව ලැබුණා. ඒ අභිඥාවෙන් උන්වහන්සේ අතීත සංසාරයේ සත්වාකාරයෙන් දැකගත්ත අතීත සංසාරයේ පාරමිය සිදුවැටු උන්වහන්සේට දෙන්නේ ගියා. ඒ පූර්ව යාමයේදී පූර්ව නිවාකාරණ සිතිඥානය අතීත සංසාරය දැකගෙන මධ්‍යම යාමයට පස් වෙන වෙලාවේ දිව්‍යන් චක්කරදේඥානය පහළ කරගත්තා. දිව්‍යන් චක්කරදේඥානය වර්තමාන මේ මොහොතේ මරණ උපදින සුගති දුගතියල සත්‍යයන් දකින ඥානයක් උන්වහන්සේ ලබාගෙන එයින් මේ ලෝක සත්‍යය මනෙන් අවබෝධ කරගත්තා. ඊළඟට උන්වහන්සේ ඒ අභිඥාවන් සාධක කරගෙන එයින් විදර්ශනාවට හැරුණා. ඒ විදර්ශනාවෙන් පටිච්ච සමුප්පාද විදර්ශනාවට හරවලා නානාය සූත්‍රම නායක්‍රමයන්ගෙන් නාම රූප සාස්කාර ධර්මයන් විදර්ශනා කරගෙන යාමේදී නාම විපස්සනා ඥාන පිළිවෙලින් පහළ වෙලා සියල විසුද්ධි භාවනා මුදුන්පත් වෙලා අරියම් කාලය බ්‍රහ්ම මූර්තේහි දසදානක් ලෝක ධාතු සංපාදද්දී දස බල ඥාන සත් විසරද ඥාන සත් දසාධාම ඥාන ආදී අනන්ත ඥාන ගුණ සම්භාර පරිමාර කොට ඇදී සරුවක් නිතාඥාන ප්‍රතිවේදයෙන් සම්මා සම්බුද්ධත්වයට තරණවදාරා. මේ ආනාපානසති භාවනා පිළිබඳව දක්වන්නට දෙන සූත්‍ර පාඨයේ කෙටි තේරුම ඵලමින් සැලකමු. ඉද දිස්සේ දික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා නිතිදෙකේ පල්ලංකං ආභුජිත්වා විජුං කායම් පනිදාය පරිමුඛං සතේ මුක්ඛප්පදස්වා. මේ කියුනේ මේ බුද්ධ ශාසනයේ දික්ඛු දික්ඛුනේ උපාසක උපාසිකායන සිව්වනක් පිළිතේ යම් කෙනෙක් ආනාපාන සති භාවනා වඩනු කැමති නම් අරඤ්ඤගතෝවා ගමෙන් දුනු 500කට ඈත පිහිටි ආරණ්‍යයේ නාතයකට ගිහින් හෝ සුක්ඛමූලගතෝවා දිවයක ගස්ලකට ගිහින් හෝ ශුන්‍යාගාරගතෝවා විවේක තේනාසනයකට වෙලා හෝ නිතිය දෙති මාඩු වෙනවා පල්ලල්කම් ආභුජිත්වා බද්දපාලියන් කෙ බැඳගෙන උදුන් කායම් පරිදාය උදු කාය විරුද්ධව සබාගෙන පරමකන් සතින් උපස්ස පෙස්වා තමන්ගේ සිහිය නාසික අගට කර්මස්ථානයේ පිහිටවාගෙන සුදුකාය කෙලින් තියාගෙන බද්ධ පරියන්කින් වාඩි වෙනවා. සෝ සතුව අස්සති සතුව පස්සති ඒ යෝගාවචරයා සිහියෙන් ආස්වාද ගන්නවා සිහියෙන් ප්‍රස්වාද කරනවා. දීඝං අස්සතන්තෝ දීඝං අස්සසාමීති පජානාති. වැඩි වේලාවක් එක් වේලාවක් දිගින් දිගට උත්ම ගන්නවන්නා ඒක නුවණින් තේරුම් කරගන්නවා. දීඝං ආපස්සසන්තෝ දීඝං පස්සතාමේති පජානාති. වැඩි වේලාවක් සක්වාද කෙරෙනවා නම් උත්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා. සක්වාම අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති. දෙති වේලාවකින් දෙති කෙටියෙන් උත්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා. සත්තං ආපස්සතන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දෙති වේලාවකින් හුස්ම ප්‍රස්වාස කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා. සබ්බපාය පටිසංවේදී අස්සතිස්සාමීති දික්ඛතේ. සබ්බපාය පටිසංවේදී අස්සතිස්සාමීති දික්ඛතේ. ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක මුල නැග දකින හැටියෙන් හොඳ සිහියෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමීති චිත්තේ. පස්සම්බයං කාය සංඛාරං පස්සතිස්සාමීති චිත්තේ. ආස්වාද ප්‍රස්වාද දෙක ක්‍රමක්‍රමෙන් සංසිඳුව සංසිඳුවා ආස්වාද ප්‍රස්වාද කිරීමට ඉනුවණින් පුරුදු වෙනවා. තේයතාපි දික්ඛවේ ධක්ඛෝ භමකාරෝ වා භමකාරං තේවා සීවා දීඝං වා අනුචන්තෝ දීඝං අංචාමීති පජානාති. රත්සං වා අනුචන්තෝ රත්සං අංචාමීති පජානාති. ලියවන මැදියේ හෝ ලියවන මැදියේ කුගේ අත නැතිවෙත් කො යම් කිසි ලොකු වස්තුවක් ලොකු උපකරණයක් ලියවන වෙලාවේ ලියවන පස්සේ සබල අත දිගහැරලා ඒ ලියවීමේ කටයුත්තේ යෙදෙනකොට ඒක සිහියෙන් කරනවා. අත දෙකකින් ලියවන අවස්ථාවයක සිහියෙන් කරනවා. ඒගමීර කෝබික්ක වේ බික්කෝ මෙන්න මේ විදියට යෝගාවචර දෙමේ දිගින් දිගට හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරනවා දිගින් දිගට හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා දෙටි දෙටින් හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා දෙටි දෙටින් හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා ආස්වාද ප්‍රස්වාද කියන මේ දෙක මුලඳාගේ දකින් හැටියෙන් සිහිනුවණින් යුක්ත වෙනවා ආස්වාද ප්‍රස්වාද දෙක සංසිද්ධි සංසිද්ධිය ආකාරයේ ස්වභාවයෙන් තේරුම් කරගන්නවා ඉතිහාසයන් ආකාරයේ සායාංකස්සේ විහෙරති බයිද්ධා ආකාරයේ සායාංකස්සේ විහෙරති අජ්ජත් බයිද්ධා ආකාරයේ සායාංකස්සේ විහෙරති මේ විදිහට සමන්ගේ සංස්කාරයේ ආස්වාද ප්‍රස්වාද දෙක නුවණින් තේරුම් කරගන්නවා අනුන්ගේ සංස්කාරයේ මේ විදිහට ආස්වාද වැඩ කරනවා කියලා නුවණින් තේරුම් කරගන්නවා තමන්ගේ අනුන්ගේ සංස්කාරවල ආස්වාද ප්‍රස්වාද දෙක මේ විදිහට තේරුම් කරගන්නවා සමදේ ධම්මානුපස්සීවා කායස්මින් හේති වය ධම්මානුපස්සීවා කායස්මින් හේති සමදේ වය ධම්මානුපස්සීවා කායස්මින් හේති ආස්වාද ප්‍රස්වාද ඇතිවීමේ හේතු දකින්න වාසය කරනවා ආස්වාද ප්‍රස්වාද නැතිවීමේ හේතු දකින්න වාසය කරනවා ආස්වාද ප්‍රස්වාද ඇතිවෙන නැතිවෙන හේතු දකින්න වාසය කරනවා අත්ථෝති වාකනන්ද ප්‍රතිපත්ති කටිනා භෝති මේ ආස්වාද ප්‍රස්වාද ඇතිවෙන කහක් වෙනවා මම කියන්නේ නැති කියලා දිනුන බාල වෙනවා යාවදේ ඥානවත්ථය පටිච්චසමුප්පාය අනිත්‍යෝ චුභිරති ඒ විදියේ ඒ නුවණ මතුමත්ෙහි නුවණ පාල කර ගැනීමත් මතුමත්ෙහි දිය දිනු කර ගැනීමත් හේතු වෙන අතර මම මාගේ ඥා කිතිවත් කුෂ්ණා දුක්ඛ වශයෙන් නොගැනීම සුදුසු වෙන නොගැනීමට පත් වෙනවා නැති කිංචි ලෝකේ විපාදයේදී මේ රූපස්කන්ධය නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාද කාය සම්බන්ධව කිසිම දෙයක් සංනාදිත්‍යමාන වශයෙන් දැඩිව අල්වා නොදෙන ඒ ස්කන්ධ පංචකය කෙරෙහි නුවණින් වාසය කිරීමට සමර්ථ වෙනවා ඒ වම් විකෝධිස්ස වේ විස්කෝ ආයේ කායාල පස්ති විහෙරති මෙන්න මේ විදිහට යෝගාචරයන් වහන්සේ තමන්ගේ රූප කාය පිළිබඳව කායානුපස්සනා භාවනා වඩමින් නිවන් මඟ ගමන් කරන්නේ වෙනවා කියලා රාම්දිවත් සුජානන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් උගන්වා වදාළා. මේ ආනාපානසති භාවනා පිළිබඳව ඉතා සංක්ෂේප විස්තරයක් සංක්ෂේප දේශනාවක්. ඉදිනානන්ද සූත්‍රය ආනාපානසති සූත්‍රය මහා රාහුලවාද සූත්‍රය වැනි සූත්‍රයන්ෙහිදී මේ ආනාපානසති භාවනාව 16 ආකාරයකට බහදාලා දාලා තිබෙනවා. එයින් මේ කියන්නේ සතර ආකාරයක් වවනයි. ඒ සතර ආකාරයේ විස්තර ගැනීමෙන්ද තේරුම් කර ගැනීමෙන්දී 16 ආකාරයෙන් 16 ආකාරයෙන් ආනාපාන සතිය වැඩල පිළිවෙල තේරුම් කර ගන්නට පුළුවනි. දැන් අපි පළමුවෙන් මේ ආනාපාන සති භාවනා පිළිබඳව මූලික පරිකරමික මූලික පරිපූර්ණ වීමේ අධ්‍යක්ෂීමේ ප්‍රායෝගික වැඩසටහන අපි තේරුම් කර ගන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වැඩීම සම්බන්ධව මුලින්ම උගන්වා දේනාතනයක් මේ දේනාසනයේ වශයෙන් පාදාලා දාන්නේ ආරණ්‍ය රුක්කමූලය ශුන්‍යාගාරයේ තියෙන අවස්ථාවුණයි. ආරණ්‍ය දේනාසනයේ නම් ගම්මානයේ ඈත පිහිටි වන දේනාසනයක්. ගම්මානයේ සිට බඹ 500ක් පමණ ඈත පිහිටි විවේකස්ථානයේ කියනවා ආරණ්‍ය කියලා. ඒ ආරණ්‍ය දේනාසනයේ විශේෂයෙන්ම ආනාපානසති වඩන්න සුදුසු භූමියයි. නමුත් ආරණ්‍ය දේනාසනයේ හැම දිනාට යැදෙන්නේ නැහැ. හැම දිනකම ආරණ්‍ය සේනාසනයකට යන අවශ්‍ය බෙන් පාපකම් ලැබෙන්නේ නැහැ. ඊළඟට රුක්ක මූලයේ සේනාසනය රුක්ක මූලයේ සේනාසනය ආනාපාන සතිය වඩන් තිස්සම සුදුසු සේනාසනයක්. රුක්ක මූලයේ සේනාසනය දෙවෙනි සේනාසනය. ඊළඟට ශූන්‍යාගාර නම් කියෙවෙන්නේ භාවනා කිරීමට සුදුසු විවේක කුටියක් සේනාසනයක්. එවැනි ජන සම්පාදයෙන් දෙඩ වූ කුටි සේනාසනයක් නම් මේ වගේ ධර්මශාලාවක් නම් ශූන්‍යාගාර වශයෙන් අපට තේරුම් කරගන්න පුළුවන්. දැන් මේ ධර්මශාලාවේ 10ක් දෙනා සිටියත් හැම දිනම සාන්තව නිස්සද්ද භාවයෙන් ඉන්නවා නම් එක්කෙනෙකුගේ භාවනාවට තාමිනේ බාධා නොවී ඉන්නවා නම් මේකත් ශූන්‍යාගාරයක් වශයෙන් භාවනාවට ගන්නට පුළුවන් ශාලාවක්. ඒක මේ විදිහට විවේකත් සාමයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නා දුන්නේ ආනාපානසති භාවනාව සමත භාවනාව වශයෙන් වැඩිීමේදී නිස්සබ්ද භාවය ඉතාම අවශ්‍ය නිසයි. නිස්සබ්ද භාවය කියනවා නම් තමයි ආනාපානසති භාවනාව වැනි භාවනාවකින් චිත්ත සමාධියක් උපදවන්න පහසු වන්නේ. ඒක නිසා මේ නිස්සබ්ද තේනාසනයක් නිස්සබ්ද විවේක ස්ථානයක් පළමුවෙන් උන්වහන්සේ පහදා වදාලා ආනාපානසති භාවනාව සඳහා එමාගේ භාග්‍යතුන් වහන්සේ ආනාපානසති භාවනා මුදුන් සමුනාගත්තේ රූප මූලයේ දේනාසනයකදී ඒ දේනාසනේ ආගමි දේනාසනයක් වශයෙන් සඳහන්වන්න පුළුවන් මහදැනියාගේ වාදයෙන් රෝම ඈත පිටපු තැනක් යසුසගයාවේ ජාතිරි මහ බෝධීන් වහන්සේ කාලේ ඒ කාලේ මහදැනියාගේ ස්ථානයේ කලින්ද වෙච්චනේ ඒ නිමේ කාරණියක් ආනමනුවම සුත්තමූල දේනාසනයකදී ජාතිරි මහ බෝධීන් වහන්සේ මුලදී දේනාගේ භාග්‍යතුන් වහන්සේ ආනාපානසති භාවනාවේ ලෝසුරා සම්මා සම්බුදු වුණා. ඊළඟට උන්වහන්සේ පහදා වදාළේ ආසනෙල පළමුවෙන් සේනාසනයේ දෙන්නා ඊළඟට වාඩි වෙන ආසනයේ ඉරියව්ව පහදා වදාළා. භාවනාත් කරන ඉරියව් හතරක් තියෙනවා ඉඳීම, දෙකීම, නිදීම, ඇවිදීම කියලා. එතකොට මිස්ටි ආනාපානසතිය වශයෙන් පහදා වදාළේ වාඩි වීමේ ඉරියව්වයි ඉඳීමේ ඉරියව්වයි. ඊතේදීව සක්මන් කිරීම, හිතගෙන සිටීම, සැතපීම කියන මේ ඉරියව් වලදී පළමුවෙන් ආනාපානසතිය පුහුණු කරන්න අපහසුයි. පළමුවෙන් ආනාපානසතිය පුහුණු වෙන්න මහතු ඉරියව්ව තමයි වාඩි වීමේ ඉරියව්ව. වාඩි වීමේ ඉරියව්වේදී ආනාපානසතිය දිනු කරගත්තේ දැනකොට පසු අවස්ථාවලදී ඉතිරි ඉරියව් වලදී ආනාපානසතිය වඩන්න පුළුවනි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් ඉරියව් වශයෙන් පහදා වදාළේ නිත්‍ය දති පල්ලන්තං ආභිජිත්වා උජං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වාගෙන මේ පිළිවෙලටයි. භාවනාකරන ආනාපානසතිය වඩන්න සුදුසුතර විවේක තැනකට ගිහින් තමන්ගේ අතුල්පතුල් මුහුණ හොඳට සෝදා පවිත්‍ර කරගෙන ඊළඟට මහදි වෙනවා බද්ධකාරයන්සේ ගඳගෙන මේ විසුන් වහන්සේට උපාසක මහතුරුන්ට බද්ධකාරයන්තු වහන්සේ දේශනා කළා කියනවා. බද්ධකාරයන්ගේ හැමදෙනාටම පහක් ඉරියව්වක් නෙමෙයි නමුත් ඒක ක්‍රමයෙන් පුරුදු කරගත්ත යුතු වටිනා ඉරියව්වක් ආත්මයක්. විසුන් වහන්සේලාට උපාසක මහෝපාසකේ පිළිසකට නියම කරලා තියෙන අර්ධ පරියන්තය එක කවුලක් නමගෙන වාදීමේ ඉරියව්ව අර්ධ පරියන්කය ඒක මහණිවරුන්ට විසුණුන් වහන්සේලාට අනුමත කොටව දාලා ඉරියව්ව ඒ විදිහට වාදේලා සුඛය දෙලින් තියා ගන්න පුළුවනි. විසුණුන් වහන්සේලාට පාදක මාතුරුන්ට නියම ඉරියව්ව තමයි අර්ධ පරියන්කය. ඒ පද්මාසනය වශයෙන් තියා ගන්න පුළුවන් නම් තාම වටිනවා. එහෙම බැරි නම් සමන්ගේ දෙපස් වල යකදෙන හැටියට වාඩි වෙලා උඩු කායයෙන් ලින්චා ගැනීමකවත් උත්සාහවත් වෙන්නේ ඕන. ඉදුන් කායම් පණිදාය කියන මේ පිළිවෙලේ තාම අවශ්‍යයි ආනාපාන සති භාවනාවට. ඒ කියන්නේ උඩු කාය හොඳට කෙලින්චා ගන්නට ඕන ආනාපාන සතිය වැඩන්නට නම් අපේ පිට කොන්දේ කියන කොඳු ඇට තේලියේ කොඳු ඇට 18ක් තියෙනවා. ඒ කියන්නේ කුරුකෙන් කුරුකට හරියට ඒක ගන්නට කෙලින් කියනවා නම් තමයි අපේ ආනාපාන භාවනාව හොඳට කරන්න පුළුවන් වන්නේ. මෙක නිසා උතුම් සායම් පණිදාය කියලා වදාළ මේ උපදේශයේ හේතෙන්න දීපලේ උපදේශයක් අනිත් කාරණේ පරිමුඛල් සැකෙන් උපත් පෙල්තුවා ආනාපාන සතිය වඩන්න නම් හොඳ හැටි සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕන ආනාපාන සතිය නැත්නම් ආස්වාද ප්‍රස්වාද දෙක හොඳින් ඇතුල් වෙන පිට වෙන දොර තුරුමුල මේ තමයි පරිමුඛල් සැකෙන් උපත් පෙල්තුවා කියලා වදාළේ. මෙන්න මෙහෙම පූර්ව භාග අවස්ථාවේ තම සකස් කරගත්තා නම් ආනාපාන සතිය වැඩිම ඉතා පහසු වෙනවා. ඒකට විවේක සේනාසනයක් විවේක ස්ථානයක් ත්‍යාගස්සා ඒ විවේක ස්ථානයේදී සමන්ත පහසු විදියට වාඩි වුණා උගතය දෙලින් ත්‍යාගස්සා නාග කාග දෙහි පිහිටුවා ගත්තා. මෙන්න මේ දින මූලික පරිකරණික මැලවීම සම්පූර්ණ කරගන්න ඕනේ ආනාපාන සතිය වඩන්නට. ඊළඟ තුන් වහන්සේ වදාලා ආනාපාන සතිය වඩන පිළිවෙල සෝ සතෝ අත්තතේ සතෝ පස්සතේ ආනාපාන සතිය වඩන්නා සතෝ ඒව අත්තතේ සිහියෙන්ම ආස්වාද කරනවා සතෝ ඒව පස්සතේ සිහියෙන්ම ප්‍රස්වාද කරනවා. ආස්වාද කියලා කියන්නේ ඇතුළත ගන්න හුස්ම වාරයයි. ප්‍රස්වාද කියලා කියන්නේ පිට කරන හුස්ම වාරයයි. අප උපන්දා පටන් යම් දවසක මරණයට පත් වෙනවා නම් ඒ දක්වාම නොකඩවා පවත්වනා වූ ක්‍රියාවක් තමයි ආස්වාද ප්‍රස්වාද දෙක සුෂ්ම ගන්න අවශ්‍ය මෙහෙලනවා. මේක අපි කියන්නේ මෙහෙ නොකර නිසාකට තියනාද කියලාවත් දන්නේ නැහැ. සිහියෙන් මෙහෙ කරනවා නම් මේ විශාල සුවයක් ලබන්න පුළුවන් සමාධියක් ලබන්නද පුළුවනි. ඒක නිසා උන්වහන්සේ වදාළා සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රස්වාද කරනවා කියලා. සිහියෙන් ආස්වාද ප්‍රස්වාද කිරීමේදී භාවනා වදන යෝගාවචරය කවර වෙලාවකදීවත් කොයි වෙලාවකදීවත් ඕනෑකමින් හුස්ම ගන්නෙ ඕනෑකමින් හුස්ම ගන්නෙ ඕනෑකමින් හුස්ම නවත්වා ගන්නෙ නැහැ. ඕනෑකමින් උත්සාහයෙන් හුස්ම ගත්තොත් ඕනෑකමින් උත්සාහයෙන් හුස්ම නවත්වාගෙන හිටියොත් දේශකපත් වෙනවා එයින් කිත් සමාධිය දිවිඥානවත් එක දිවිඥානවා යටි වෙනවා කියන්නේ නැහැ නැතිින්ද දෙන්න වෙනවා මේක නිසා ඕනෑකමින් එක වරක්වත් උෂ්ණ ගන්න හොඳ නැහැ ඕනෑකමින් උෂ්ණ පිට කරන්න හොඳ නැහැ ඕනෑකමින් උෂ්ණ නාසගනින් හොඳ නැහැ එහෙම කරන්නේ දුක් භාවනාවක් වෙන්නේ නැහැ මෙතන භාගවතුන් වහන්සේ වදාළේ ස්වභාවික වශයෙන් උෂ්ණ ගැනීම ආරක්‍රාදිනු විචාගන්නේ ඉරණයි ඉදිරි මොහොතේ ගැනෙන්න ඕන ඉදිරි මොහොතේ හෙලෙන්න ඕන අපිට තියෙන්නේ ඒ සුක්ෂම පිළිබඳව තේරුම් ගැනීමයි ඒක නිසා සතෝ හේව අත්තසේ සතෝව පස්සකදි කියලා වදාලේ ආස්වාද සත්වාන් වාරයක් මාසා අමතක වෙන්නේ නොදේ ඉදිරි විචා ගැනීමයි මෙන්න මේ දිහේ විචා ගැනීම තමයි භාගාලේ දොරටුව කලමින කියවර ඒ දිහේ විචා ගැනීමේදී සුණාසේ දේශනාවක වදාලේ විචා ගැනීමේ අපේ පුරාණ අටකතාචාර්යයන් වහන්සේලා භාවනා කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා උගන්වලා තියෙන අනුපිළිවෙල ප්‍රතිපදා හතක්. අන්නේ අනුපූර ප්‍රතිපදාට කෙටියෙන් හඳුන්වලා දීලා ඊළඟ භාවනා නමස්කාර අපි කියලා දෙන්නේ. ගණන අනුබන්ධන අපසන කපන සංලක්ෂණ විවක්ෂණ පාරිශුද්ධයේ තේසංජ ප්‍රතිපස්සන මෙන්න ඒ අනුපූර ප්‍රතිපදා හත ආනාපානසති භාවනාවේ මුල් කියන දේ පටන් අරියක් වේ දක්වා යන අවස්ථාවට මේ අපි කියෙන්නේ ගණන පළමුවෙනි අංකය ගණන් ගැනීම අනුබන්ධන දරන්න අනුබන්ධනය කුසන තුන්වැන්නේ කුසනාව තපන හතරවැන්නේ තපනාව ඊළඟට සංලක්ෂණ පස්වැන්න සංලක්ෂණාව දෙවැන්න හයවැන්න පාරිශුද්ධයන්න තේසල්ද ප්‍රතිපස්සනා ඒකාක වෙන්න මේ විදිහට පිළිවෙලෙන් ධර්මවදාරා ඇති මේ හිමන් පෙතියක් අපි තේරුම් ගන්නට ඕනේ එයින් පළමෙන් යන්තේ ගණන ආනාපානසති භාවනාව කවදාකවත් වැඩි නැති දෙනෙකුටයි ගණනාව දෙන්නේ ආනාපාන භාවනාව හෝ දෙනියන්ගේ භාවනාවක් කරලා කලක් කලකුද්ද දෙනෙකුට නම් ගණනා කියන මේ පිළිවෙල අවශ්‍ය ගන්නේ නැහැ ගණනා කියන පිළිවෙල දෙන්නේ භාවනා කරන්න අවශ්‍ය වන්නේ භාවනා කරලා පළපුරුද්දක් නැති පින්නතුන්ටයි පළපුරුද්දක් නැති පින්නතුන්ට ඒ ක්‍රමයේ දැනගෙන තිබීම බොහොම ප්‍රයෝජනයි ඒක නිසා ගණනා කියන මේ පිළිවෙල මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ දැන් අපි භාවනාවට වාඩි වෙලා නාසිකාග හොඳින් හිත පිහිටුවාගෙන ඉබේම හුස්ම ඇතුල් වීම හුස්ම පිටවීම කියන මේ දෙක ගැන සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවේ අපේ නාසිකාග හැටි හැටි හුස්ම ඇතුල් වෙනවා හැටි හැටි හුස්ම පිට වෙනවා මේ වෙලාවේ අපි ඒක ගණන් කරන්න පුරුදු කරනවා ඒ ගණන් කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා ඒ නිසාම දෙවි ක්‍රමයේ පිටුදි මාර්ගයේ පරිකම්බිදා මාර්ගයේ සමන්ත පාසාදිකා විනයත් කතාවේ මෙන්න මේ විදිහට පහදා දක්වලා තියෙනවා පළමුවෙන් ගණන හුස්ම වාරයේ 1යි 1යි 1යි කියලා ගණන් ගන්නවා ඊළඟට දෙවෙනි හුස්ම වාරයේ 2යි 2යි කියලා ගණන් ගන්නවා තුන්වැන්න 3යි 3යි හතරවැන්න 4යි 4යි පස්වැන්න 5යි 5යි කියලා ගණන් කර ගන්නවා ඊළඟට අයමත් මුලේ ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි කියලා හුස්ම වාර 6ක් ගණන් කර ගන්නවා ඊළඟට ඉතිරිවෙන හුස්ම වාර 7ක් ගණන් කර ගන්නවා ඊළඟට ඉතිරිවෙන හුස්ම වාර 8ක් ගණන් කර ගන්නවා ඊළඟට ඇචේන්දල හුස්ම වාර 9ක් ගණන් කර ගන්නවා ඊළඟට ඇචේන්දල හුස්ම වාර 10ක් ගණන් කර ගන්නවා 10ක වඩා ඈතට දෙමියන්නේ නැ ගණන 5ක වඩා අගින් නවත්තන්නේ නැ ගණන එතකොට මෙන්න මේ චක්‍ර 6ක් මෙතන තියෙනවා ඇචේන්දල 5 දක්වා යන චක්‍රය ඇචේන්දල 6 දක්වා යන චක්‍රය ඇචේන්දල 8 දක්වා යන චක්‍රය ඇචේන්දල 8 දක්වා යන චක්‍රය ඇචේන්දල 9 දක්වා යන චක්‍රය සහ ඇචේන්දල 10 දක්වා යන චක්‍රය මේකේ තාම අවශ්‍ය තත්ත්වේ නම් මේ ගණන් කිරීමේදී ගණන් කිරීම භාවනාවක් නොවේ නමුත් ගණන් කිරීම භාවනාවට අවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. ඒක හේතුව භාවනා නොකළ පින්නතේ තමන්ගේ චිත්ත පිළිබඳව තේරුම් ගන්නට නොසමත් නිසා තමන් භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවා නමුත් හිත එහෙම යට දුවනවා පණිනවා. අන්නේ හිතේ මෙයට දුන පන්න සත්‍යයේ තේරුම් ගන්නට පහසු ක්‍රමයක් තමයි ගණන් කිරීම. යම් කෙනෙක් හොඳට භාවනාවේ හිත පිහිටවාගෙන ඉන්නවා නම් ගණන් කිරීමේදී ගණන වරදින්නේ නැතුව හොඳට පවත් ගන්න පුළුවන්. හිතේ මේ දුනවා නම් ගණන වරදිනවා ගන්න පැකලෙනවා. මෙන්න මේ වෙලාවේ තේරුම් ගන්නවා හිතේ මේ කියයි කියලා. ස්තෝත්‍රයේ හිතේ මේ ගුණ වල අයමත් මුලින් ඉඳලා හිතේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මෙහෙම දහස් වරක් හරි වැරදුනා නම් අයමත් මුල හිතේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මෙහෙම ටික වේලාවක් ගණන අනුවයිද පිටවාගෙන ඉීමේදී හිත එමේ යත විතිරියන් නොදී විතිරිය නොදීilla ආනාපාන සතියේ නැත්නම් ඒ ආස්වාද ප්‍රස්වාද අරමුණේ හිත හොඳට පිහිටෙනවා. අන්නේ අවස්ථාවේ තමයි ගණන නවත්වන්නේ. ගණන නවත්ලා ඊළඟට කරන්නේ අනුබන්ධනාව. අනුබන්ධනාව තමයි සිංහසින ඊළඟට භාග්‍යතුන් වහන්සේ පහදාවලා දේශනා කරන තේරුම් කරගන්නේ. දීගං වා නක්ෂතන්තෝ දීගං අසුතාමීති පජානාති දීගං වා පස්සතන්තෝ දීගං පස්සතාමීති පජානාති. දැන් මේ සිහියෙන් ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කරගෙන යන වෙලාවේ සමහර විට බොහෝ වේලාවක් වැඩි වේලාවක් මුසින ඇතුල් වෙමින් පවතිනවා. ඒක දීර්ඝ ආස්වාදයයි. බොහෝ වේලාවක් වැඩි වේලාවක් මුසින පිට වෙමින් පවතිනවා. ඒක දීර්ඝ ප්‍රස්වාදයයි. මේ සමුතියෙන් තමයි ඕනෑකමින් දිගින් දිගට උත්ම ගන්න නෑ දිගින් දිගට උත්ම ගන්න නෑ. නමුත් ඒ සිටින තත්ත්වය තමයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා පජානාති කියනවා දැන්නේ විශේෂ නුවණින් තේරුම් කර ගන්න ඕනේ. ඒ තේරුම් කර ගැනීමේදී දැන් ගණන් නම් කරන්නේ ගණන් කිරීමේදී අතුලත ගන්න උත්ම ආරේ නම් ඒ ගණන් කරන්නේ ඒ කිසි ඇතිවල අවසාන දක්වාම 1 1 1 1 1 කියලා කීප වාරයක් මෙහෙ කරන්න ඕනේ. එවගේම දෙවෙනි ස්වරයේ 2 2 2 2 ඒ අවසාන දක්වා මෙහෙ කරන්න ඕනේ. අන්නේ වැඩි වේලාවක් ගණන් කරන්න පුළුවන් වන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දෙක නිසායි. එහෙම කියලා සමහර අවස්ථාවලදී ආස්වාද ප්‍රස්වාද එක ඉක්මනින් ඉක්මනින් නැටෙන්න පටන් ගන්නවා. කැටි කැටි හුස්මයක් ඉන්නවා කැටි කැටි හුස්ම පිට වෙනවා. ඒ වෙලාවේ එක ගණන කීප වාරයක් හිතන්න වේලාවක් නැහැ. 1යි 2යි 3යි 4යි 5යි කොයි විදිහටම මෙහෙ කරන්න කියන්නේ. මෙන්න මේ විදිහට මෙහෙ කරගෙන යන අවස්ථාවේදී දීර්ඝ ආස්වාදයක් දීර්ඝ ප්‍රස්වාදයක් කැටි ආස්වාදයක් කැටි ප්‍රස්වාදයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සබ්බකාය පටිසංවේදේ අතිසික්ඛාමීති දික්ඛතේ සබ්බකාය පටිසංවේදේ පස්සතිස්සාමීති දික්ඛතේ. මේ ආස්වාද ප්‍රස්වාද දෙක මෙහි කියන්නේ මෙතන කාය කියලා කියන්නේ ආස්වාද සහ ප්‍රස්වාද දෙක. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මුලමඳාක තුන්කන තේන හැටියට දීව පවස්සන්නට ඕනේ. සංයතරත්වයෙන් තමයි සබ්බකාය පටිසංවේද කියලා වදාලේ. මුලමඳා කියලා කියන්නේ මෙන්න මේකයි පිළිවෙල. සමහර විට නාමුල එවැගේම පපුවමැද නාමයේ අග කියලා මෙහෙම තේරුම් ගන්න පුළුවන්. මේක වැරදි ක්‍රමයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා අත්තාකාදී මැද්දේ පරිවසානං තසියා අනුජත්තෝ අජත්තං විච්ඡේත ගතේන චිත්තේන කායෝපි චිත්තං විභෝතේ ජීවිතාත සංගතාත කියලා ආස්වාදයන් නාපිතාගේ පටන් ප්‍රාණාලයේ දෙකේ චිත්ත යව ශරීරය ඇතුළත එයල් චිත්ත සමාධිය දිලිලා ගිහිල්ලා හිතත් හයත් දෙවලන්න පටන් ගන්නවා මේ කම්පනයන්ට පටන් ගන්නවා කියලා උන්වහන්සේ වදාලා. ඒක නිසා නාසිකාග ඇතුල් වෙන උතුම අනුව හිත ඇතුල් කරන් දෙපා කියලා උන්වහන්සේ පහදා වදාලා. එතෙම පස්සාසාදි මැද පරිවෝසානං සතියා අනුගච්ඡතෝ බහිද්ධා විච්ඡේත ගතේන චිත්තේන කායෝපි චිත්තං විභෝති ජීවිතාදී සංගතාදී. ශරීරයෙන් පිටේ යන දුසිමානුව සිට පිට යවන්නට ඒසා එතේ යවුව වැඩි වේලාවක් යන්දමත්ෙන් කයත් පිටක් දෙක චලනයේත කම්පනයේත වික්ෂේපයට පත් වෙනවා චිත්ත සමාධියේ දිනනවා කියලා පහදාවා දාලා. මේක නිසා නාසිකාග ඇතුල් වෙන හුස්ම මුලමඳාක බලනවා කියන්නේ ඒ පිළිවෙල නොවේ. අතුල් වීමේ පටන් ගැනීමේ සිට අතුල්දී අවසානය දක්වාම නාසිකාග හොඳින් බලන්න තියෙනයි මුලමඳාක බලනවා කියලා කියන්නේ. දුක් නැති වෙන්න පටන් ගත්තා ඒක මුල. දුක් නැති වෙමින් පවතිනවා ඒ නැද. දුක් නැති වී අවසන් වෙනවා ඒ අග. දුක් පිට වෙමින් පවතිනවා නම් පිටේීමේ ආරම්භය මුලයි. පිට වෙමින් පැවතීම නැඳයි. පිටේී අවසන් වීම අගයි. මෙන්න මෙහෙම තුන් අවස්ථාවම කියන්නේ එක මුතුන් වාරයක් මුල පටන් අග දක්වාම දැන ගැනීම තමයි සබ්බකාය ප්‍රතිසංවේද කියලා වදාලේ. එනිසා නාදකාග යම් කිසිනා සිදුරකින් දුක් ඇතුල් වෙනවා නම් පිට වෙනවා නම් ඒ ඇතුල් වීමේ පටන් ඇතුල් වී අවසානයේ දක්වා සිහින් බලාගෙන ඉන්න ඕනේ. පිට වීමේ පටන් පිට වී අවසානයේ දක්වා ඇතන සිහින් ගන්න ඕනේ. මේකයි සම්බකාය ප්‍රතිසංවේදී. මේ සම්බකාය ප්‍රතිසංවේදී වශයෙන් හොඳ හද පිළි දෙහිතුවාගෙන භාවනා කරන වෙලාවේ තමන්ගේ සංතානයට විශාල ප්‍රීතියක් ඇති වෙන පටන් ගන්නවා. ඒ ප්‍රීතිය ඇති වෙනවස්ථාවේදී පස්සබ්දයේ කියන සංසිදී නැතිවෙන්න පටන් ගන්නවා. හිත එමේ නොයාම නිසා ඒ මොහොතේදී මුළු ශරීරයම සාන්ත භාවයට පත් වෙනවා. එවැගේම සීතල භාවයට පත් වෙනවා. මුළු සරුවාංගෙම පිනා යනවා. මේ සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව ලැබුණාම ඊළඟට තිබෙන්නේ පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමිති දුක්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්සතිස්සාමිති දුක්ඛති කියන අවස්ථාවයි. මේ කියන්නේ භාවනාවට වාඩි වෙන වෙලාවේ යම් ප්‍රමාණයක උෂ්ණ ඇතුල් වීම කෙරෙමින් තිබුණා නම් මේ සිහිය පිහිටවාගෙන පිහිටවාගෙන ඉන්න වෙලාවේ ඒ උෂ්ණ සංසිඳී තුනී වෙවි යනවා. ඒ තුනී වෙවි යාම නිසා කාය සංසිඳෙනවා, කායත මාසි නොදැනී යනවා, වේදනා හිරිවැටීම් චක්තු නොදැනී යනවා. ඒ වගේම ශරීරයේ බොහොම සාන්ත සුවයක් දැනෙන්න පටන් ගන්නවා. හොඳට සීතල ගුලගෙන තැනක තරම් ගන්න වගේ තමන්ගේ ශරීරයට නිවීමක් තැනීමක් ඇති වෙනවා. ඒ වගේම චිත්තයේ සංසිඳේ මිනිසා මේ මොහොතේදී හුස්ම සංසිඳේ සංසිඳේ නොදැනී යන තත්ත්වයටම පත් වෙනවා. සමහර විට මිනිස්සු ගණනක් හුස්ම නැතුව වාඩි වෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම නැතුව නෙමෙයි හුස්ම තියෙ වෙලා නොදැනී යන අවස්ථාවයි. ඒ අවස්ථාවද සමහර කෙනෙක් බයටපත් වෙනවා හුස්ම නැති වුණාද කියලා. නම් හුස්ම නැති වුණා නෙමෙයි හුස්ම තියෙ වෙලා සිවුම් වෙලා මේ මොහොතේ පවතිනවා. මේ අවස්ථාවේ හිතේ නිවැරදි නැහැ. මේ අවස්ථාවේක බොහොම සාන්තයි, බොහොම ප්‍රිය, බොහොම ප්‍රීතිමත් සිතක් බාහිරපත් වෙනවා, සැපදායකකම් බාහිරපත් වෙනවා. ඒ මොහොතේ තමයි සින්නතුනි සමත භාවනාවක් නේ කෙනෙකුට නම් සමත ආරමුණු පහළවන්නේ, භාවනා ආරමුණු පහළවන්නේ. මේ මොහොතේදී සමාගේ సంతානයේ අර ආස්වාද ප්‍රස්වාද දෙක තේින්න පටන් ගන්නවා. හරියට කුණුම් ගොඩක් වාගේ නාසිකාග රුස්ම තේින්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට විදුලි බුබුලක් වගේ රෙදි පෙට්ටක් වගේ එහෙම නැත්නම් කපු කුළුණු ගඩක් වගේ මීදුමක් වගේ එහෙම තේින්න පටන් ගන්නවා. සමහරුන්ට තරු කැට වගේ, මැණික් කැට වගේ, මුතු කැට වගේ තේින්න පටන් ගන්නවා. සමහරුන්ට රෝදයක් වගේ තේින්න පටන් ගන්නවා. සමහරුන්ට ඉර මණ්ඩල, සඳ මණ්ඩල වගේ තේින්න පටන් ගන්නවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආස්වාද ප්‍රස්වාද අරමුණ සූර්ය මණ්ඩලය වගේ තා පැහැදිලිව තේින්න පටන් ගත්තා. මෙන්න මේකට කියනවා උද්ඝානීයතා ප්‍රතිභාග නිමිත්ත. උද්ඝානීයත කියන අවස්ථාවේදී හේතේන අරමුණ චංචලයි, ඈත්මාත් වෙනවා, උස්පහත් වෙනවා. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේදී කියලාගෙන ආස්වාද ප්‍රස්වාද අරමුණ නිශ්චලයි, සාන්තයි, නොතෙල්වේ, නාසිකාග පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේ නීවරණ නැහැ. මේ වෙලාවේ සිත සාම කර්මණ්‍යයි. මේ වෙලාවේ සිත සමාධිගතයි. ඒ සමාධිය නිසා සමාධියේ සිත සාම පිරිසිදු සියයක් නුවණක් මේ වැඩ කරනවා දකින්න ලැබෙනවා. මෙන්න මේ අවස්ථාව සම්බසාය පදි පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමි පස්සතිස්සාමි කියවදාළ අවස්ථාවයි. එතකොට මෙන්න මේ ක්‍රම අතර කියන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දැකීම පළවෙනි අංකය. කෙටි ආස්වාද කෙටි ප්‍රස්වාද දැකීම දෙවෙනි අංකය. ඊළඟට සබ්බ කාය පද සංවේදී අසතිස්සාමි පස්සතිස්සාමි කියවදාළ තුන්වෙනි අංකය සහ පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමි පස්සතිස්සාමි කියවදාළ හතරවෙනි අංකය. මේ හතරට කියනවා කායානුපස්සනා සතිපට්ඨාන භාවනාපාන සතිය කියලා. මේ ක්‍රම හතරේ කියන්නේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවක්. ඒතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනාව කොයි නැතුණා නෙමෙයි. ඒ ආනාපාන සති භාවනාවේ මුල්ම අවස්ථාවයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ සන්නාහයේ පහදා වදාළ අර පිළිවෙලන්වල ගණන අනුගන්ධන පුතන අපකන සංලක්ෂණ විවක්තන පාරිශුද්ධිය තේසන්ත කටිපස් වෙන මේ පිළිවෙල අනුව අපි තේරුම් කරගන්න ඕනේ. දැන් ගණන කිරීම මුල්ම පියවර මුල්ම අධ්‍යයන වශයෙන් අපි ආරම්භ කළා. ඊළඟට නාසිකා ගෘහ්ණ ඇතුන් වීම පිටවීම මුලඳාක දැකීම සම්බන්ධයක් නේද කරගත්තා. ඒ අනුපන්දනය කරන්නේ කුසල හැටිම අනුවයි. ඒකට කියනවා පුතනා කියලා. නාසිකාගේ හැටේ උස්ම අනුව තමයි අනුබන්ධනය කරන්නේ. ඒක පුතනාව. ඊළඟට අර ආනාපාන සතියෙන් සමාධිමත් වූ චිතයට ආස්වාද ප්‍රස්වාද අරමුණ තේින්ද පටන් ගන්නවා. කකුතුළුම් බෙදවල් වාගේ, කුළුම් ගොඩවල් වාගේ, එවාගේ මීදුම වාගේ, සංකට නිදීකට මනෙකට වාගේ මේවා තේින්ද පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. පටිභාග නිමිත්ත කියලා. ඒ පටිභාග නිමිත්ත අවස්ථාවෙන් පසු වෙලා දෙන්නේ රූපාවචර ප්‍රථම ඥාන සමාධිය. ඒ ප්‍රථම ඥාන සමාධිය පටන් සමාධියට තියෙනවා තපනාවදී. ඒ පතන අවස්ථා හතරක් ලබන්න පුළුවන් ආනාපානසති භාවනාවේ. ප්‍රථම ඥානය, ද්විතීයික ඥානය, තතිය ඥානය, චතුර්ථ ඥානය කියලා. ඒ හතරක් ලැබෙන්නේ යුණු ඥානවන්තයන්ටයි. මදක් යුණු ඥානවන්තයන් ලැබෙන්නේ ඥාන පහක් ඒ පහක නම් කියන්නේ ඔය කපනා කියන නමයි. ඒකත් කපනා කියන්නේ ඥාන අවස්ථාව. ඥාන අවස්ථාවේ පසුනේ යෝගාවචරයේ එනින් නැවතුම් දෙතුන් ඇවිලකට විදර්ශනාවට හැරෙනවා. අන්න ඒ විදර්ශනාවට හැරෙන්න තමයි කියන්නේ. ඒ ආස්වාද ප්‍රස්වාද අරමුණ විදර්ශනා භාවනාවට හැරෙන්න කියනවා සංලක්ෂණ සැලකීම විදර්ශනාව. ඊළඟට විවර්තනා කියලා සඳහන් කරනවා ඒ විදර්ශනාවේ අවසානයේ ලැබෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල. ඒ මාර්ග අවස්ථාවට කියන විදර්ශනා කියලා. ඊළඟට පාරිශුද්ධී කියන්නේ සෝවාන් ආදී ඵල ධර්මයන්ට කැමිනීම ලෝකෝත්තර ඵලයට කැමිනීම. පාරිශුද්ධී තේසංක ප්‍රතිපස්සනා තේසංක ප්‍රතිපස්සනා නම් කියවෙන්නේ ප්‍රතිවේක්ෂා ඥාන මාර්ගඵලයන්ට කැමිනියා වූ ආර්යයන් වහන්සේලා. ප්‍රතිවේක්ෂා ඥාන පාල කර ගන්නවා ඒ ප්‍රතිවේක්ෂා ඥානයන්ට කියනවා ප්‍රතිපස්සනා කියලා. ඒක මෙන්න මේ ජීවේ සම්පූර්ණ නිර්වාණ මාර්ගය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සතිය ළඟට අපි නිර්වාණ මාර්ගයට ඇතුල් වෙන හැටි තේරුම් කර ගනිමු. දැන් කලින් මේ භාවනා කරන්න ලැබුණා වූ යෝගාවචනය උතුම් සීලයක පිහිටලා භාවනා පටන් ගන්න. දුරස්ත පින්නෙක් නම් සමන්ද මිත්‍ය සීලේ හෝ අදි සීලේ කියන පංච සීල ආදි වස්තමක සීල ගාහක දත සීල අෂ්ටාංග කෝෂක සීල ගැන සීලයක පිහිටලා භාවනා කරනවා. එතුමාගේ සංකාමයන් ඇතුළු සීලයේ සීල විසුද්ධියයි. බුදුන් වහන්සේ නමක් නම් සමාත නීත සීලස්කන්ධය පිරිසුදු කරගෙනයි භාවනා කරන්නේ. ඒ පිරිසුදු සීලය සීල විසුද්ධියයි. ඊළඟට මේ භාවනා කර්මස්ථානයේ ආරම්භයේ පටන්ම නීවරණ යටපත් වෙලා චිත්ත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වෙන අවස්ථාව චිත්ත විසුද්ධියයි. ඒ චිත්ත විසුද්ධිය තමයි සමාධි අවස්ථාව කීපයෙන් පහදන්නට යෙදුනේ. නීවරණ යටපත් වුණා වූ උද්ධානමිති කටපාගෙන ඉති පහළ වෙන අවස්ථාවේ සමාධියට කියනවා උපචාර සමාධිය කියලා. ඊළඟට ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන කියන මේ ධ්‍යාන අවස්ථාවන්ගේ ඇති චිත්ත සමාධියට කියනවා අර්පණා සමාධිය කියලා. ඒ උපචාර සමාධියත් අර්පණා සමාධියත් එකම චිත්ත විසුද්ධියයි. ඊළඟට මේ චිත්ත විසුද්ධිය කියන සමාධියටපත් වන යෝගාවචරයන් වහන්සේ විදර්ශනාවට හැරෙනවා. ඒ විදර්ශනාවට හැරෙන්නේ දැන් මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ සත්‍ය කුජලයක් නෙමෙයි රූප මාත්‍රයක්. සමෝහයක් ඒ ආස්වාද ප්‍රස්වාද මෙන්න කරන චිත්ත සංතතියේ නාම ධර්ම සමෝහයක්. ඒක මෙන්න මේ නාම රූප දෙක වෙන් කර ගන්න අවස්ථාව පහළ කර ගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ නාම රූප පරිච්ඡේද ඥානය ආස්වාද ප්‍රස්වාද ධර්මයේ පටන් මුළු සර්වාංගයේම පතුරු වෙන දකින්න පුළුවන් කමක් ඇති වෙනවා. මුළු සර්වාංගයේම රූප කොටසෙන් වෙන් කරගෙන දැකීමක් ඒ රූප කොටසෙන් අරමුණු කරන චිත්තචෛතසික ධර්මයන් වෙන් කරගෙන දැකීමක් නාම රූප පරිච්ඡේද ඥානයයි. මේකට කියනවා ධිට්ඨි විසුද්ධිය කියලා. ඒ ධිට්ඨි විසුද්ධියට පස්වනාම යෝගාවචරයන් වහන්සේ ඒ නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන හේතුන් ආවෝද කර ගන්නවා. මේ නාම රූප ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන් කර ගන්නවා. පටිච්චසමුප්පාදේ තේරුම් කර ගන්න ඥානයට කියනවා ත්‍රිපු පරිඥානය කියලා. සමෝපාදයේ කියන හේතුඵල තේරුම් ගන්නට අතීත අනාගත වර්තමාන තුන් කාලය පිළිබඳව චතුරපවර්ණා 16 ආකාරයක සැකේ දුරු වෙනවා. ඒ සැකේ දුරු වෙන ඒ අවස්ථාවට කියනවා සංකාවිතරණ විසුද්ධිය කියලා. ඒ සංකාවිතරණ විසුද්ධිය අවස්ථාවට තවත් නමක් තමයි කුල්ල සෝතාපන්න කියලා කියනවා. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. අනුලෝම සාන්තිය කියලා කියනවා. ඊළඟට ඒ නාම රූපයන්ගේ හේතුඵල තේරුම් ගෙන දාසුරත මේ විපස්සනා මෙහෙ කරගෙන යාමේදී උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. නාම රූපයන් ඇතුළෙන නැතිවෙන හැට තේින්න පටන් ගන්නවා. ඒ නාම රූපයන් දක්නා උද්‍යාවේ ඥානෙ එනකොටම චිත්ත ආලෝක වෙනවා. ආලෝක පහළ වෙනවා. ප්‍රීතිය පහළ වෙනවා. පස්සද්ධිය පහළ වෙනවා. එවැගේම බලවත් ශ්‍රද්ධාව පහළ වෙනවා. වීර්යය පහළ වෙනවා. සිහිය පහළ වෙනවා. නුවණ පහළ වෙනවා. උපේක්ෂාව පහළ වෙනවා. මේ විදිහට ධර්මයන් පහළ වෙනකොට ඒවා ත්‍රිලක්ෂණයට හරවනවා. මෙහි කියීමේදී එනම් කියනවා ආභෝධයට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විද්‍යාව කියලා. ඒ මග්ගමග්ග ඥානදාසන විසුද්ධියෙන් පිරිසුදු බවට පත් වුණා වූ යෝගාවචරයාගේ සිත උද්‍යාවේ ඥානියන් ඉතා හොඳින් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවා. හරියට බක්කලියක් සිදෙන වෙලාවේ කෙනෙකුගේ ඇතිවීම නැතිවීම යන හැටියට නාම රූප විනිවිද යන හැටි දකිනවා. වතුරේ තැන් බින්දුවේ ජීවකුල හැදී හැදී කඩි කඩි යනවා වගේ එවැගේම කස්තරක කබලකට සලයක ආදාත දැම්මා පුතරු පුරා යන වගේ නාම රූප දිනි දිනි යන ආකාරයේ දක්නා ඥානය පිරිසුදු වෙනවා. මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ තනක තනක දිනිම දක්නා ඒ ඥානයට කියනවා භංගානුපස්සනා ඥානය කියලා. ඊළඟට භංගානුපස්සනා ඥානයට වැටෙනවා මේ අවීචේකතම් භවාගේ දක්වා ඇති සියලුම නාම රූප මෙහි ඇති වෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් යැදෙන නුනක් ඇති වෙනවා ඒ ධාතුකර්තාන ඥානයයි. ඊළඟට මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී සුතම ස්වාධීන ස්කන්ධ පංචකේ සැපයක් ආස්වාදයක් සිදුවෙනවා. මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ තනක තනක බිඳීම දක්නා ඒ ඥානයට කියනවා භංගානුපස්සනා ඥානය කියලා. ඊළඟට භංගානුපස්සනා ඥානයට වැටෙනවා මේ අවීචේකතම් භවාගේ දක්වා ඇති සියලුම නාම රූප මෙහිදී ඇති වෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් යැදෙන නුනක් ඇති වෙනවා ඒ ධාතුකර්තාන ඥානයයි. ඊළඟට මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී සුතම ස්වාධීන ස්කන්ධ පංචකේ සැපයක් ආස්වාදයක් නැ මහත් ආදීනයක් වෙන නැතෙන ඥානයක් පහළ වෙනවා ඒක ආදීනානුපස්සනා ඥානයයි. ඊළඟට මුළු ලෝක ධාතුව පිළිබඳව එපාවීමක් කලකිරීමක් ඇති වෙනවා මේක නිදිදානුපස්සනා ඥානයයි. ඊළඟට මේ ස්කන්ධ පංචකය ඇති මුළු ලෝක ධාතුවේම මිදියාමේ කල්පනාවක් පහළ වෙනවා මේක මුල්කිතුකම්මිතා ඥානයයි. ඒ මුල්කිතුකම්මිතා ඥානයේ ළඟට මේ ස්කන්ධ පංචකයේ මිදීමේ උපායකලකයෙන් වශයෙන් පටිසංකානුපස්සනා ඥානයේ නම් ඥානය පහළ වෙනවා. ඒ ඥානය කෙරෙන්නේ ඉතා තීක්ෂණ විදර්ශනාවක් වහවහා ඉතා වේගයෙන් ක්‍රියාත්මක විදර්ශනා කරනවා ඒ පටිසංකානුපස්සනා ඥානය. ඊළඟට මේ ලෝක ධාතුවේ මේ නාම රූප සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් යුක්ත නාම දෙවෙනවා මේ ලෝක ධාතුවේ නිරුණාව සාන්ත නිර්වාණ ධාතුව අතිතයෙන්ම සාන්තයි කියලා මේ විදිහට ආභෝධයක් ඇති වෙනවා. ඒ ආභෝධය ඇති වෙන උදිත මධ්‍යස්ස භාවයක පැමිණෙනවා. මේ මධ්‍යස්ස භාවයක කියනවා සංකාර උපේක්ෂා ඥානය කියලා. සංකාර උපේක්ෂා ඥානය තමයි විපස්සනා විශේෂා උත්ත්ම අවස්ථාව. ඒ විපස්සනා උත්ත්ම අවස්ථාවට පත්වන යෝගාවචරය දිවාරයේදී නොතමව භාවනා කරන්නේ කියනවා අප්‍රමාද කෙනෙක් කියනවා. ඒ අනුව දිසා මෙතුමාගේ භාවනා ගුණයේ දිනුවලා භාවනා ඥාන වැඩිලා යම් අවස්ථාවක යම් ක්‍රියාවකදී සමන්ගේ සංකානගේ බලංග චිත්ත සංකතියෙන් අවදි වුණා වූ මනෝද්වාරයේ පහළ වෙල මනෝද්වාර වර්ධනයේ පහළ වෙලා පරිකරණ උපචාර අනුලෝම කියලා සෙත් තුනක් පහළ වෙලා යෝතිර්ගුණමින් හතර වෙනි චිත්ත පහළ වෙලා සෝතාපට්ටි මග්ග චිත්තේ සෝතාපට්ටි පණ චිත්ත දෙකක් පහළ වෙනවා. මේකට කියනවා සෝතාපට්ටි මාර්ග විද්‍යේ කියලා. එනම් පරිකරණ උපචාර අනුලෝම නාමයෙන් සෙත් තුනක් පහළ වුණා. එයින් කෙරෙන්නේ නාම රූප සංස්කාරයන් විදර්ශනා කිරීමයි. යෝතිර්ගුණ අරමුණු කිරීමයි සෝවාන් මාර්ගයෙන් කරන්නේ නිර්වාණය සහ චතුරාර්ය සත්‍ය දැක ගැනීමයි. සෝවාන් ඵල කුත්‍යං දෙකින් මේ සමා ලැබුවා වූ සාන්ත ඵලයේ නිඳනේ කරගන්නේ ඒ විදිහට භවංගයේ ප්‍රඥා ප්‍රත්‍යේඥා ඥාන පහළ වෙනවා. මේ සෝවාන් මාර්ග ඥානයේදී කියන්නේ ඥාන දර්ශන විදියයි. ඒකත් මෙන්න මේ කියවන පිළිවෙල ඵලමින් සීල විසුද්ධිය සිහිතලා භාවනාව ආරම්භ කළා. භාවනාවෙන් නිවන යටපත් කළා. චිත්ත සමාධියක් ලැබුණා. ඒක චිත්තවිසුද්ධිය නාම රූපයන් වෙන් කරගන්න අවස්ථාව දිට්ඨිවිසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල දක්න අවස්ථාව සංකාර පිටන විසුද්ධිය නාම රූපයන්ගේ උද්‍යාවියේ මනෝ දක්න අවස්ථාවේදී ආලෝක ප්‍රීති පස්සබ්දාදී දර්ශනා කිරීම මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය භංගානුපස්සනාවේ පටන් අනුලෝම ඥානය දක්වා ඥානාට පරිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට සෝතාපට්ටි මග්ග ඥානයේ ඥාන දර්ශන විද්‍යාවේ විද්‍යාත්මකින් මෙතුමා දිනුවට පත්වලා අර ආනාපානසති භාවනාවෙන් ආරම්භ කළ භාවනා මාර්ගය උත්තම සෝවාන් මාර්ගයෙන් කියලා දරුණා. ඊළඟට තමයි ප්‍රාර්ථනාවක් එවගේ පාරමී සත්‍යයක් කියනවා නම් ඊළඟට භාවනා පටන්ගෙන අයමත් උද්‍යාවේ ඥානීය පටන් විපස්සනා ඥාන නමය දිනු කරලා සතරදාගාම මාර්ගඵල අනාගාම මාර්ගඵල සහ අරියත් මාර්ගඵලයන් අවබෝධ කර ගන්නවා. ඒ මාර්ග අවස්ථාවන්ට කියනවා ඥාන දර්ශන විද්‍යාව කියලා. මේ සතර මාර්ග අවස්ථාවේදී දීර්ඝ සංසාරේ පවර කලකට හොඳක්තාවු දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ තියෙන ආරක්ෂිත සතර සත්‍යාකාරයෙන් අවබෝධ කර ගැනීම නිසා සංසාරයේ දුක කලක් පැවතීගෙන ආව 1500ක් පමණ ඇත්තාවෝ කෙලෙස් බල සමුහයෙන් දිවි දිවි දිවි දිවි තමංගෙ පෞත්‍රවම නිර්මලවම සංතානයක් වාදපත් වෙන අතර නැවත කවර කනකවත් එකදීමක් නැති ජනාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් හැඳීමක් වැළපීමක් චිත්තයලෝ පායක මානසික දුකක් නැත්තාවෝ ඒ අසංකත ධාතු සංසාත සාන්ත සමාමහ නිවනට කන්‍ය කරනවා මෙන්න මේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා ඉති අධ්‍යක්ෂන් ආපාවේ පායන පස්සේ ඉහළ කියන අද දිනවල මේ ආනාපානසති භාවනාව පතුරු නැති ජීවු කරන හැටි වැඩම ඇති සමස්තයෙන් හා විදර්ශනාවෙන් ජීවු කරන හැටි සතිපට්ඨාන සතර පළමුවෙන් කායාන පස්සනාව දෙවැන්නේ වේදනාන පස්සනාව තුන්වැන්නේ චිත්තාන පස්සනාව හතරවැන්නේ සම්මාන පස්සනාව එන්නේ ආනාපාන සතිය ආරම්භ කළ යෝගාවචරයේ වෙන භාවනාවකට නොහැරීම වෙන භාවනාවකටත් නොවීම ආනාපාන අරමුණෙන්ම මේ සතිපට්ඨාන හතරක් වඩනවා එක සතිපට්ඨානයකට භාවනා ක්‍රම හතර අතරින් වාසේ පහදලා තියෙනවා ඒ නිසා සතිපට්ඨාන හතරට භාවනා අරමුණු 10ක් පහදලා තියෙනවා ඩක්කලා තියෙනවා මේකට තමයි සෝලසාකාර මහා සතිපට්ඨාන භාවනාව ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ඒ සෝලසාකාර ආනාපාන සති භාවනාව ගැන අපි නැවත නැවත අවස්ථාවල තේරුම් කරගන්නට ඕනේ විශේෂයෙන් ආනාපාන සතිය ලැබීමේදී අත්තාව ආනිසතුන් වාසේ මේ විදිහට දේශනා කරන්න තියෙනවා අයම්පෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලේකතෝ මහඵලෝ හෝති මහානිසංතෝ අසේතනතෝ දුකෝ විහාරෝ උත්තං උත්තං වේ පාපකේ යමුතුනේ ධම්මේ සානතෝ අන්තරධාතේති රූපතමේ දිකේල මේ ආනාපාන සති ලැබීමෙන් ඇති ආනිසංත පහදලා දක්වලා තියෙනවා අයම්පෝ භික්ඛවේ ආනාපාන සති ඒකෝ බහුලේකතෝ මේ ආනාපාන සති භාවනාව භාවිත බංගේකృత කළා නම් සන්තෝෂයෙන් පරිසරය සාන්ත වෙනවා ප්‍රණීත වෙනවා අසේතන කෝට සබාරුම නිවි වෙනවා සුපෝත විහාරෝ තප විහරණයක් කල දෙනවා සුත්තං උත්පන් මේ පාපකේ අකුසලේ ධම්මේ සාමතෝ අන්තර ධාතේ තිබුත තමයේ සිතේ යම් යම් විදී අකුසල විතරක පහළ වෙනවා නම් ඒ මොහොතේ ඒ ක්ෂණයේ මේ අකුසලයන් ප්‍රහාණය කළ දානවා විද්‍යාන්තනය කළ දානවා මේ පාපකතිය ධ්‍යාන කරතයක් ආනාපාන සති භාවනාව වෙන භාවනාවට වඩා සාන්තයි වෙන භාවනාවට වඩා ප්‍රණීතයි එවැගේම සබාවෙන් නිවි වුණාව ප්‍රණීත වුණාව භාවනාව ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව වැඩුවා නම් යම් කෙනෙකුට ඒ සින්නතාවේ සති ඉන්ද්‍රිය සති බලය පුහුණු හොඳින් එළඹෙති කියනවා එනිසා චිත්ත සංතතියට යම් වෙලාවක අකුසල විතරකයක් පාප විතරකයක් පහළ වුණා නම් වාමිතේ අකුසල විතරකේ සිනු මිතුනු වෙනා යනවා මේ නිසා ආනාපාන සතිය විශේෂ භාවනාවක් ඇතිවෙන්න මේ පහදාවා දාලා මධ්‍යම නිකායෙන් ආනාපාන සති සූත්‍රයේදී පහදලා දක්වලා තිබෙනවා ආනාපාන සති බිස්සුවේ භාවිතා භවලේකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති චත්තාරෝ සතිපට්ඨාන භාවිතා භවලේකතා සත්බුද්ධංගේ පරිපූර්ණේති සත්බුද්ධංගා භාවිතා භවලේකතා විද්‍යා විමුක්තිං පරිපූර්ණේති කියල මේ පහදා වදාළේ ආනාපාන සති භාවනාව යම් කෙනෙක් වැඩුවා නම් ඒක නිර්කාත සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වෙනවා සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වූවහම බුද්ධංග ධර්ම සතය භාවනාවෙන් මුදුන්පත් වෙනවා. සත්‍ය බුද්ධංග භාවනාව සම්පූර්ණ වුණාම විද්‍යා විමුක්ති කියන මේ උපස්නාභයන් අත් වෙනවා කියලා දේශනා කළා. මේ අපි තේරුම් ගන්න තේන ආනාපාන සති භාවනාවෙන් කොහොමද සතිපට්ඨාන සතරක් වැඩෙන්නේ කියලා. ආනාපාන සති භාවනාව වැඩිීමේදී සතිපට්ඨාන හතර වැඩෙන්නේ දින තුනක් ආනාපාන කියන මේ ආස්වාද සහ ප්‍රස්වාද දෙක හයකයි දෙයක්. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කිරීම කායාන පස්සනා ප්‍රතිපත්තණයයි. ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කරගෙන යාමේදී ඒ මෙනෙහි කිරීම චිත්තස්කනයක් පහදා සිටේ ඇතිවෙන්නේ සෝමනස සාගත වේදනාවක්. ඒ කියන්නේ භාවනා වශයෙන් හොඳට එළඹ සිට සිහියෙන් යුක්තව පහස්නේ චිත්තස්කනයක් පහත ඇතිවෙන්නේ භාවනා අරමුණ කර ගත්තා වූ සෝමනස් වේදනාවක් සෝමනස් පිටින් තමයි ඒ මෙනෙහි කරන්නේ මේ වේදනාව තේරුම් ගැනීම වේදනාන් පස්නා නැති කට්ටාණය ඒ වගේම ඒ මෙනෙහි කරන චිත්තක්ෂේත්‍ර පාසා සෝමනස් සාගත වූ ඥාන සම්ප්‍රයුක්තව චිත්ත පහළ වෙන හැටි තේරුම් ගන්න පුළුවන් ඒ සඳහා යෙදෙන චිත්තය දැක ගන්නා දිවි චිත්තානුපස්නා නැති කට්ටාණය දෙනවා ඒකම හේතුකේ වැඩෙනවා සද්ධා ඉන්ද්‍රිය, ධීරිය ඉන්ද්‍රිය, කප ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කෙනෙමේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගොත්තංග ධර්ම ඒ චිත්තස්නියේ පහළ වෙලා තියෙනවා. ඒ චිත්තස්නියේ පහළ වී තිබෙනා වූ ඒ සෝධන ධර්මයන් තේරුම් ගන්නා විදිහේනවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තාමය. මේ විදිහට එකම ආස්වාද ප්‍රස්වාද මෙහි කිරීමක් මෙහි කිරීමක් පාඨාම තමන්ගේ සංතානයේ කායානුපස්සනා වැඩෙනවා, වේදනානුපස්සනා වැඩෙනවා, චිත්තානුපස්සනා වැඩෙනවා, ධම්මානුපස්සනා වැඩෙනවා. මේක නිසා ආනාපාන සතිය වැඩිීමේදී සතර සතිපට්ඨානයේ වැඩෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ ආනාපාන සතිය වැඩිීමේ සතිපට්ඨාන සතර වැඩෙනවා එක්කම බුද්ධංග හතක් ඒ චිත්තස්නයක් පාඨා වැඩෙනවා. ඒ මිනිහේ කියන සිහිය ප්‍රතිසම්බොජ්ජංගයයි. ඒ මිනිහේ කියන වෙලාව පහළ වෙන නුවණ ධම්මයේ සම්බොජ්ජංගයයි. ඒ මිනිහේ කියන වෙලාව ඇති වීර්යතාවකේ විරිය සම්බොජ්ජංගයයි. ඒ මිනිහේ කියන මොහොතේ ඇති ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයයි. ඒ මිනිහේ කියන චිත්තයේ ඇති සාන්තිදීම ආකාද සම්බොජ්ජංගයයි. ඒ මිනිහේ කියන චිත්තයේ ඇති සංගතය සමාධි සම්බොජ්ජංගයයි. මෙහි කියීමේ දෙකේ පහළ වෙන මධ්‍යස්ථ ගුණය උපේක්ෂා සම්බොජ්ජංගයයි. මේ එක ආනාපාන මනෝචිලීමක් මනෝචිලීමක් පාදා බොජ්ජංග කතාක් වැඩෙන හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බොජ්ජංග ධර්මයන් වැඩීම නිසා මොකද සිද්ධවන්නේ? විද්‍යා විමුක්තිය පරිපූර්ණන්ති. ත්‍රිවිද්‍යා අත්විද්‍යා කියන උතුම් ඥාන සම්භාර ලැබෙන අතර පදංග විමුක්ති, විස්සම්බන විමුක්ති, සමුච්ඡේ විමුක්ති, නිස්සාරණ විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති කියන මේ පංච ආකාරයේ විමුක්තිය සිද්ධවීමේ ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ඒ සාන්ත නිර්වාණ අධිගමයේ සිද්ධවනවා. මෙන්න මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන ප්‍රතිකල්මස්ථාන පිළිබඳව අපි නැවත නැවත තේරුම් ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන් මේ ආනාපාන ප්‍රතිභාවනා උපක්‍රේම ධර්ම රාශියක් තියෙනවා. ඒ උපක්‍රේම ධර්ම අපි තේරුම් කරගන්නට ඕනේ. ආනාපාන සතිය වැඩිීමේදී අතරමං නොවි ඉදිරියට ගමන් කිරීමේ පිළිවෙල අපි තේරුම් කරගන්නට ඕනේ. ඒවා ගැන වැඩි වැඩියෙන් බලපොත් කියවීමේ භාවනා කර්මස්ථාන දන්නා කල්යාණ මිත්‍රයන් සමඟ සාකච්ඡා කිරීමේ එතුමනකින් නෙමෙයි තමන්වත් මේ ආදා ගැනීමෙන් මේ භාවනාව දිගට දියුණු කරගන්න අපට පුළුවන්කම තියෙනවා. විශේෂ වශයෙන් ආනාපාන ප්‍රති භාවනා වැඩිීමේදී විවේක පරිසරය අවශ්‍යයි. අනෙක් කාරණය මේක සාපච්චකාරී වැඩේ සෑමදාම කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. අද මේ සෝදාසේ භාවනා කරනවා ඊළඟට මාසයක් ගත වෙලා භාවනාවක් කරනවා ඒක ජීවනවත් නැදීන පහසුවන්නේ නැහැ. හැමදාම සමාජයේ දිනපතා කරන ආහාර විහරණ වගේ භාවනා විහරණ අපි පුරුදු කරන්නට ඕනේ. අපි සෑමදාම මූණ සෝදනවා ඒ වගේ සෑමදාම අපි භාවනාවෙන් අපේ සිත සෝදන්නට ඕනේ. හැමදාම අපි අඳුන් අඳිනවා ඒ වගේ භාවනා අඳිනවා අපි හැමදාම අඳගන්නට ඕනේ. අපි හැමදාම ආහාර පාන ගන්නවා ඒ වගේ භාවනා නැමෙත් ආහාර පාන අපි හැමදාම ගන්නට ඕනේ. අපි හැමදාම කයනය කරනවා නිදා ගන්නවා ඒ වගේ භාවනා වලින් අපි හැමදාම සිත නිදා ගන්නන්නට ඕනේ, සකස් වන්නට ඕනේ. මේ විදිහට සෑම අවස්ථාවකම සෑම දිනක ජීවන මේ භාවනාවක් නැරඹ ජීවන කර ගන්නවා නම් දිනපතාම කුරුණේ පිණිතාගේ සාපච්චකාරී නිරන්තර ක්‍රියාකාරීකම නිසා භාවනාවේ ඵලවිපාක අත්දැකීම ආනිසං තෙගිනදා දකින්නට ලැබෙනවා. උදේසීම් භාවනාවක් වඩන්න වඩන්නේ පිණිතාට භාවනා රස වෙනවා. භාවනා රස රත්නාම සමංගේ ඇතේ සියලුම ප්‍රශ්න විසඳලා නිරන්තරයෙන් සැනසුණු ජීවිතයක් ගත කරන්නට සමත් වෙනවා. මෙන්න මේ නිසා නිවුණු සැනසුණු සතුටුනා වූ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමති කෑම කෙනෙකුම මේ ආනාපාන සති භාවනාවන් භාවනාවන් අනිවාර්යයෙන්ම පුරුදු කරගන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම එදිනෙදා ගත කරන මේ පමණක් කෙනෙක් නෙමෙයි. මේ අපේ ජීවිතයේ යනි භාග්‍යවන්ත ජීවිත සංසාරයේ දුර්ලභයි. අපට දුර්ලභ භාග්‍ය සම්පත් කියන්නම ලැබලා තියෙනවා. බුද්ධ ශාසනය ලැබලා තියෙනවා. උතුම් මනුෂ්‍ය ආත්මය ලැබලා තියෙනවා. ඉන්ද්‍රිය සම්පත් ලැබලා තියෙනවා. සසුන් පැවිද්ද ලැබලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබලා තියෙනවා. කල්යාණ මිත්‍ර සංසේවනය ලැබලා තියෙනවා. මේ වගේ දුර්ලභ කාරණා කියන්න ලැබුණා අපිට හැමදෙනා භාග්‍යවන්ත නිසා අප්‍රමාදව මේ භාවනාවන් ලැබුවොත් මේ ජීවිතයේදීම තමංග පාරමී මුදුන්පත් වූ තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි හරියටම මාර්ගඵල පිළිවෙලින් අමාමහ නිවන් දකින්නට මේ දිනේ තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කපිපට්ඨාන සූත්‍රයේ මේ දේශනාව කළාදාලා යෝනි කෝටි භික්ඛවේ ඉමේ චත්තාරෝ කපිපට්ඨානේ සේනම් භාවය සත්‍ය වස්සානි සත්‍ය දින්නම් ඵලානං අන්නතරං ඵලං පාදිකං තං දිස්සේ ධම්මේ අඤ්ඤා පතිමා උපාදිතේ අනාගාමිතා. යම් කෙනෙක් මාළදාල මේ සතිපට්ඨානයේ වැඩෙන හැටියට හත් අවුරුද්දක් පිළිවෙලින් වැඩුවොත් මේ සින්නතාවට මේ ජීවිතයේදීම අරියත් මාර්ගඵලයේ හෝ අනාගාමී මාර්ගඵලයේ ඒ සාන්තියෙන් ලැබෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. මේ දේශනාවකදී හත් අවුරුද්දක් නොකදවා මේ භාවනා ගැදීම පිළිබඳවයි. සමහර උදාහරණ හත් අවුරුද්දක් මෙහිට වඩා කෙටි කාලයකදී මේ ඥානසන්ත ලබන්න පුළුවන්. එනිසා භාවනාව ගැන හොඳට තේරුම් අරගෙන අකණ්ඩව සාපක්ෂකාරී වශයෙන් නිරන්තරව මේ භාවනා දිනපතා කරන්නට අපි පුරුදුෙන්ට බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රාර්ථනා කරන්නට ඕන. භාවනාවක් කිරීමට පළමුවෙන් පූර්ව කෘතිය තේරුම් ගන්නට ඕන. භාවනාවක් කිරීමට පළමුවෙන් තමයි සීලය පිරිසිදු කරගන්නට ඕන. සීලය පිරිසිදු කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරගන්නට ඕන. තුනුරුවන්ට ජීවිත පූජා කරලා බුදු වෙන දිය කරන්ට ඕන. මෛත්‍රී දිය කරන්ට ඕන. ශරීරයේ පිළිකුල දිය කරන්ට ඕන. ජීවිතයේ අනුස්ස ආකාර බව දිය කරන්නට ඕන. බුදුපාතේ බුදුමහරහතන් වහන්සේලා ගමන්ගත් නිවන් මඟ මේ ගමන් කරනවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සාන්ත වෙලමක දිවිහින් භාවනාව පටන් ගන්නට ඕන. මේ විදිහට භාවනා පටන් ගන්න පින්වතුන්ට ඒ භාවනාව දිනුම් දින සමාවේ පහසු හැටියට පහසු වේලාවක් සිදු කරන්න පුරුදු කර ගැනීම නිසා නම් බොහෝ කාලයකදී භාවනාවේ ලැබීමේ සුවතේ ජීවයම සුවතේ අවදිවීම නපුරු කියන නොතේම දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රියවීම දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම වැළකීම එවාගේම චිත්ත සමාධිය ලැබීම මුලමේ තහක්කම ඇතිවීම මමලාව තිහිනුවනේ කටයුතු කිරීම පිටුව පැතුම් දේ සඵල වීම ආදී ආනිසංස එදිනෙදාම දකින්න ලැබෙනවා ඇති. මේ ආනිසංස දැකදැකේ භාවනා මාර්ගය තුලේ ගමන් කරලා අර මුලින් සඳහන් කළ සත්‍ය සුද්ධි ක්‍රමයෙන් සිට දිනු කරගෙන ගිහිල්ලා අවසානයේ සමාපති බෝධි ඥානයකට පැමිණීමේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවේදනයේ වදාළ අජරාමර සාන්ත අමා මහ නිවන් යන දේවතුන්ගේ ප්‍රාර්ථනාව. දැන් කාල වේලාවක් ගත වුණා. ඊළඟට වැඩ සටහන ඇතුළත් අපි විශ්වාස කරනවා. එනිසා දැන් මෙතෙක් වේලාවකේ ආනාපාන ප්‍රතිභාවනා පිළිබඳව සුවල්ප හැඳින්වීමක් කරන්ට යෙදුනේ. මේ ආනාපාන ප්‍රතිභාවනා පිළිබඳව මේ පැයෙන් දෙකකින් මේ පැය ගණනක් නමුත් කරුණු කියන්නට තියෙනවා. ඒ කාරණේ කියලාම කියවා දෙකෝනි මට කිසිින් නෑ බොහෝ දෙනාට එනිසා නැවත නැවත මේ භාවනා පිළිබඳව තේරුම් වැඩි හිතියන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගෙන මේ භාවනා දිනු කරගන්න හැටියට අපි තාම කරුණාවෙන් ආරාධනා කරනවා කියලා දෙන්නවා. බුදුරජාණන් වහන්සේ වදාපත් ප්‍රතිඥා මිත්‍රා දෙවියන් මේ කුසල සම්භාර ධර්මයක් වේවා. ඒ නායෝනිගේ නිරෝගී සුවපත් පාරමී පුරා හතර දෙකින් අතින්දී සාන්ත නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් දෙපොන්නගෙන එවගේ මේ පූජනීය සිද්ධාස්ථානයේ අධිපතිවරයෝද සාසන ආරක්ෂක ලෝකපාලකවද සීලම සංවැද්දෘත්තික ජීව මණ්ඩලයේ මේ අපේ උදාර පින්වත් වේවා අනුමෝදන් වෙතුවා. බුද්ධ සාසනයත් මේ පින්වත් හැම දිනක් ඒ දෙවි දේවතා මණ්ඩලයේ යහපින් ආරක්ෂා කරත්වා. සීල දෙවියන්ටත් පතන බෝධි වලින් සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් කියනවා. කරගෙන විශේෂයෙන් අද මේ ධර්මස්ත්‍රවණ මේ තිංකම ධර්ම දානමය තිංකම දපුරෝගාමීව ආරාධනා කරන්නේ දුනේ බුදු සරණ භාවනා විලාසයේ සමිතියේ සමාජික පින්වත් වුණත් මහත්මයාතුළු පිළිසල් ඒ පින්වත් සෑම දිනාගේ උපකාරය නිසාද මේ ධර්මස්ත්‍රවණ මේ ධර්ම දානමය තිංකමට අප සෑම දිනාට සහභාගී වෙන්න ලැබුණා. ඒ පින්වත් භාවනා විලාසයේ භාවනා සමාජයේ සමාජික පින්තුන්ට විශේෂයෙන් අද භාවනා පන්තියේ පුරෝගාමී ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයේ ගිලන් වින්නා එතුමාට වහාම නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රේතිකින් ප්‍රාර්ථනා කරන අතර මේ සහාය සම්පත්තිය දුන්නා වූ ඒ සත්පුරුෂ මණ්ඩලයට මේ ධර්ම ශ්‍රවණය කළ සීලම මාපේවරුන්ට දරුවන් සමදනාට රත්නත්‍රයේ සීලෙන් දුක් නිරෝගී සුවපත් භාවය වැඩිලා වැඩි වැඩිම බුද්ධ ශාසනයේ සමතු දර්ශනා භාවනාන සංකල්ප ගන්ත හේතු වාසනා වේවා. ආයු වර්ණ සක බල ප්‍රඥා සම්පත් දිනෙන් දින දිනු වෙලා සතර වාසන අතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාවේ ධර්මානුකූල ප්‍රතිපත්ති කියන මේ ශෝකාපත්‍යංගයන් ලැබීම ජාති ජාතියක් සුවසේ පාලනය කරන පුරාගෙන යෝ සම සමම් පතන අභිගම ඥානයන්ගෙන් බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනකේ ලැබෙනවදාය අජරාමර සාන්ත අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කරපුත්‍යන්නා පවත්තල ඥාතීන් දෙවියන් දෙපින්කමනුගම් ඉදං වූ ඥාති නම් වූ සුදුකිතා හන්තු ඥාතයෝ ඉදං වූ ඥාති නම් වූ සුදුකිතා හන්තු ඥාතයෝ ඉදං වූ ඥාති නම් වූ සුදුකිතා හන්තු ඥාතයෝ එක්තාවතං යම්හි සම්ප සංකුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පස්සෙ සින්දියා එස්සාතාතයන්හි සම්බ සංගුණ්‍ය සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පස්සෙ සින්දියා එස්සාතාතයන්හි සම්බ සංගුණ්‍ය සම්පදං සම්මේ තස්සානුමෝදන්තු සම්බ සම්පස්සෙ සින්දියා ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාග මහින්දිකා උන්නං කම්මනුදෙස්වා සිරං රක්ඛන්තු මං කරං ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ භාව සමාදමෝ දසං සමාදමෝ සුමනාව නිපාන සත්‍යා ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ භාව සමාදමෝ දසං සමාදමෝ සුමනාව නිපාන සත්‍යා ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ භාව සමාදමෝ සතං සමාදමෝ දුයාව නිබ්බාන සත්‍යා ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛාමං මාතු ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛාමං මාතු ඉදං මේ කුඤ්ඤ කම්මං ආසවක්ඛාමං මාතු ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දැකින් නිරන්තරයෙන් ඊදා විඳ බැවින් දුක්ඛය සමතමං සමතලස නොතරති බැවින් අනාත්මය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වේ ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව කෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වේ ඒ දෙකේ නොපාත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වේ ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වේ මාගේ සකල කුසල ධර්මය මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු දැන් අප දෙපක්ෂයේ විසින් ඉස්හාරුදාර කුසල ස්කන්ධයක් අයිති කරගන්නට යෙදුණ ඒ අප රැස් කරගත්තා වූ සියලු කුසල් අනන්ත වූ නැති සියලු සංඝ රත්නයට පූජා කරමින් මේ විදියට නමස්කාර කරමු ලෝකාස වන්දාමි බන්ත අනතර ස්වාමීන් වහන්සේ වන්දනා කරමි මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං මා විසින් කරගන්නා ලද පින ස්වාමීන් වහන්සේ අනුමෝදන් වනසේක්වා සාමින කතං කුඤ්ඤං මයිහං දාතබ්බං ස්වාමීන් වහන්සේ කරගත් පින මට දෙන සේවා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි දෝකාච ද්වාරකේන කතං සම්බං අච්චයං අමතමේ ගන්ත අවසර ස්වාමීන් වහන්සේ මාගේ සුන්දර කිදුරු සියලු වරදස සමාවන සේක්වා ඕකාස කමාමි ගන්ත ස්වාමීන් වහන්සේ ගමද සමාවෙමි ආශිර්වාදින් මේ පින්වත් සෑම දෙනාට ආයුරෝග්‍ය සම්පත් වර්ධනය වේ සියලු සිකුම් කතුන් මුදුන්පත් වේ කෙලවර පතන ගෝධිය සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවක් වේවා කියලා අපි ආශිර්වාද ගාථා සජ්ජානය කරනවා කවුරුත් කඳගෙන අහගන්න සම්මේසයෝ නිවංජන්තෝ සම්බෙහෝ ගෝවිනස්සතු මාතේ භවතු අන්තරායෝ චුකී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම පුන්නානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දනා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මෙලෙස අතෝ නිම්මාන සම්පත්ති මිනාතේ කමින්දතු ශාස්නාව පැවැත්වු දේශකයණන් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුරුවර්ධන යෝගාශ්‍රමවාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ